තාම නිශ්චිතව මම දන්නේ නැහැ කිලෝමීටර් 65ක් විතර දුරකින් පොඩි අභ්‍යවකාශ කොටසක් වැටෙන්න කියලා නිරීක්ෂණය කරලා තියෙනවා. පූර්ණයෙන් අහසේ ගිනිගන මූදට කිසිම දෙයක් වැටෙන්නත් නොවෙන්නත් පුළුවන්. නොවැම්බර් 13 වෙනිදා 11:50ට විතර එහෙම වස්තුවක් වැටෙන්න කියලා දැන් ගණිතානුකූලව නිරීක්ෂණය කරලා තියෙනවා. එතන ස්ථානය වැඩි දුරටත් දැනගන්න ලැබෙයි. ලංකාවට කිසිම බාධාවක් වෙන්නේ නැහැ.